නිෂ්පාදන ආර්ථිකයක් නැති රටකට ආයෝජන නැතුව ඉස්සරහට යන්න බෑ. සිංගප්පූරුව වගේ අපේ රටෙන් 100ට එකක්වත් විශාල නැති කුඩා රටවල් දිනුනේ මේ ආයෝජන තුලින්. ඒ ආයෝජන වලට ඉඩ දෙන්න පුළුවන් විදිහ ආයෝජකයන් දිරිගන්න ඕන. ආයෝජන රටට ගේන විශාල ආයෝජකයෝ ඇවිල්ලා රටේ අලුත් කර්මාන්ත හදන රැකියා අවස්ථා උදා කරන පුළුවන් වටපිටාවක් හදන අයවැයක් තමයි මෙවර මේ 2016 අයවැය. මේ තුලින් බිල්ලෝ දකින්න උත්සාහ කරන සමහරු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන සමහරු ජාතිවාදී ස්වරූපයෙන් පව කටයුතු කරන ආකාරය පහුගිය දවස්වල දැක්කා.